ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං පද අර්ථ ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමි විහෙරති වාසය කරයි ආතාපි කෙලෙසුන් දුරු කිරීමේ වීරයෙන් යුතුව සම්පජානෝ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සතිමා ධර්මයන් පිළිබඳව මනාව යොමු කළ සිහියෙන් යුතුව විනේය දුරු කරමින් ලෝකේ අනවබෝධය නිසා සැකසුන දුක නම් වූ ලෝකේහි අභිජ්ජා අනවබෝධයෙන්ම හටගත් ආශාවද දෝමනස්සං අනවබෝධයෙන්ම හටගත් දොම්නසද පද ගැලපීම කෙලෙසුන් දුරු කිරීමේ වීරයෙන් යුතුව කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව ධර්මයන් පිළිබඳව මනාව යොමු කළ සිහියෙන් යුතුව අනවබෝධය නිසා සැකසුන දුක නම් වූ ලෝකේහි අනවබෝධයෙන්ම හටගත් ආශාවද අනවබෝධයෙන්ම හටගත් දොම්නසද දුරු කරමින් ධර්මයන් කෙරෙහි එම ධර්මයන් පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි විස්තර ධම්මානුපස්සනා සතිපට්ඨානයේදී අපට විශේෂ වචනයක් හමුවේ එනම් ධම්ම හෙවත් ධර්ම යන වචනයයි මෙහි ධර්ම වචනයෙන් හේතුඵල දහමට අයත් වූ හේතුඵල දහමින් සකස් වූ වැනි තේරුමක් දැනගෙන සිටීම ප්‍රමාණවත්ය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා හේතුඵල දහමට අයිති බව අප දැන සිටිය යුතුය. පින්වත් ආර්යාව වූ භික්ෂුණීන් වහන්ස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතුඵල දහමින් සැකසුන දෙයක්ද සංකතු නැතිනම් හේතුඵල දහම ඉක්මවා ගිය දෙයක්ද අසංකතු. පින්වත් ආයුෂ්මත් විශාකේනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වනාහි හේතුඵල දහමින් හටගත් සංකත දෙයකි. චුල්ල වේදල්ල සුත්ත මජ්ඣිම නිකාය. ශ්‍රීමත් බුද්ධ වචනයටද ධම්ම හෙවත් ධර්ම යන පදය යොදනු ලැබේ. එහි තේරුම ගුරු උපදේශ රහිතව ස්වකීය අවබෝධ ඥානයෙන්ම සොයාගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ඥාන සම්භාරයයි. සතිපට්ඨානයේ සඳහන් ධර්මද උන්වහන්සේගේ විස්මිත ඥාන සම්භාරයේම කොටසක් මිස එයින් බැහැර වූ දෙයක් නොවේ. එහෙත් සතිපට්ඨාන නම් වූ මේ දේශනාවේ ධම්මානුපස්සනාවේදී අප විශේෂයෙන්ම තේරුම් ගන්නේ තථාගත ශ්‍රාවකයා සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යොමු කරගත යුතු මූලික කරුණු කිහිපයක් ගැනය. ඒ මෙසේය. 1. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පහ පංච නීවරණ වශයෙන් ධර්මෙහි හඳුන්වා දී තිබේ. නීවරණ යන වචනේහි තේරුම සිතේ දියුණුව වළක්වාලන ධර්ම යන්නයි. එනම් මේ පංච නීවරණ සිත මුළුමනින්ම කිලිටි කර දමන සුළුය. චේතසෝ උපක්ඛිලේසා. අවබෝධ ඥානය මුළුමනින්ම වළකාලන සුළුය. පඤ්ඤාය දුප්පලීකරණ. මේ පංච නීවරණ මනාකොට තේරුම් අරගෙන ඒවා සිතෙහි වැඩෙන්නට ඉඩ නොදී සිත එයින් නිදහස් කර ගැනීමට උපදෙස් ලැබේ. 2. පංච උපාදාන ස්කන්ධ. එනම් රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංකාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධය යන පසය. මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන මෙය තුළින් දුක සකස් කරන ආකාරය අවබෝධ කරගනිමින් ඒ දුකින් මිදීම ගැන මේ කොටසට අයිති වේ. 3. ආයතන. ඇස, කන, නාසය, දිව, කය, සිත යන මේ සයට ආයතනයයි කියනු ලැබේ. මේ තුළින් සසර පැවැත්ම සකස් කෙරේ යන අර්ථයෙනි. කෙනෙකු තුළ මේ ආයතන හය දක්නට ලැබෙන හේයින් තමාට අයත් යන සම්මුතියෙන් ආධ්‍යාත්ම ආයතනයයි කියනු ලැබේ. ඒ ඉන්ද්‍රියයන්ට හෙවත් ආධ්‍යාත්ම ආයතනයන්ට ගෝචර වන කාරණේ යන අර්ථයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතුවිලි යන මේ හය බාහිර ආයතන නමින් හඳුන්වනු ලැබේ. එසේ නොමැතිව තමන්ගෙන් බාහිර යන අදහසක් නොවේ මෙහි තිබෙන්නේ. 4. කොටස බෝධ්‍යාංග. බෝධි අංග යන වචන දෙක එකතු වීමෙන් බෝධ්‍යාංග යන පදය සෑදී තිබේ. මෙය පාලි භාෂාවෙන් හඳුන්වන්නේ බොජ්ජංග නමිනි. පරම සත්‍ය අවබෝධ කර ගැනීම බෝධි නම් වේ. ඒ සත්‍ය අවබෝධයට උපකාර වන ධර්ම බෝධි අංග නම් වේ, බෝධ්‍යාංග නම් වේ. එහෙයින් ශ්‍රාවකයා අවබෝධය කරා යන එම අංග තුළින් තමාව කෙලෙසුන්ගෙන් මුදවා සිතට මහත් සැනසිල්ලක් සහිත විවේකයක් ඇති කරවයි. විවේක නිස්සිතං සිත කෙලෙසුන්ගෙන් දුරු කරවයි. විරාග නිස්සිතං සිතෙහි කෙලෙසුන් ප්‍රහාණය කරවයි. නිරෝධ නිස්සිතං නිර්වාණය කරාම සිත නැඹුරු කරවයි. වොස්සග්ග පරිණාමං. 5. චතුරාර්ය සත්‍ය. මේ කොටසින් විස්තර වශයෙන් පෙන්වා දෙනු ලබන්නේ අවබෝධ කළ යුතු දුකත්, ප්‍රහාණය කළ යුතු එම දුකෙහි හේතුවත්, එම හේතුවේ නිරුද්ධ වීම සාක්ෂාත් කිරීමත්, ඒ සඳහා වැඩිය යුතු මාර්ගයත්ය. සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් ශ්‍රාවකයාගේ සිත සකසෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසමය. ඒ නිසාමය බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ඉතා පැහැදිලි ලෙස චතුරාර්ය සත්‍ය වදාළේ. කාය, වේදනා, චිත්ත, ධම්ම යන මේ සතර සතිපට්ඨාණයට මූලික වන කරුණු පවා බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මනාව පැහැදිලි කළසේක. තථාගත ශ්‍රී සද්ධර්මයේ මනාකොට හදාරන විට ඉතා පැහැදිලි ලෙස පෙනී යන්නේ මේ ජීවිතයේදීම මාර්ගඵලාවබෝධය පිණිස අවශ්‍ය සියලු උපදෙස් කිසිදු අඩුවකින් තොරව සටහන්ව ඇති බවයි. කොටින්ම මෙය නුවණින් හදාරන ශ්‍රාවකයෙකුට ඉතා පැහැදිලි ලෙස සද්ධර්ම මාර්ගය හඳුනාගත හැකිය. පින්වත් මහණෙනි, මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ හට ගැනීමත් එහි අභාවයත් ඔබට දේශනා කරන්නෙමි. එය මනාකොට අසා දරා ගන්න. පින්වත් මහණෙනි, මේ කායානුපස්සනාවට මූලික වන කය හටගෙන තිබෙන්නේ කුමක් හට ගැනීමෙන්ද? ආහාර හට ගැනීමෙනි. උපකාරේනි කය හටගෙන තිබෙන්නේ. ආහාර නැති වී යෑමෙන්ද කයද අභාවයට යනු ඇත. ස්පර්ශේ හට ගැනීමෙනි. වේදනානුපස්සනාවට මූලික වන වේදනාව හටගෙන තිබෙන්නේ. ස්පර්ශේ නැති වී යෑමෙන් වේදනාවද අභාවයට යනු ඇත. නාම රූපයන්ගේ හට ගැනීම චිත්තානුපස්සනාවට මූලික වන සිත හටගෙන තිබෙන්නේ. නාම රූප නැති වී ගිය විට සිතද අභාවයට පත්වෙනු ඇත. මනසිකාරයේහි හට ගැනීමෙනි. ධම්මානුපස්සනාවට මූලික වන ධර්මයන්හි හට ගැනීම වන්නේ. මනසිකාර නැති වී ගිය විට ධර්මයන්ද අභාවයට පත්වනු ඇත. සමුදය සුත්ත, සංයුක්ත නිකාය. මේ සතර සතිපට්ඨානය තථාගත ශ්‍රාවකයාට කෙතරම් පිහිට පිළිසරණ පිණිස පවතින්නේ දැයි බුදුරජාණන් වහන්සේ විසින්ම මෙසේ පෙන්වා දුන් සේක. පින්වත් මහණෙනි, දිනක් ගිජුලිහිණියක් පැමිණ බලහත් ආකාරයෙන් සාහසික ලෙස කැටකුරුල්ලෙකු අල්ලාගෙන අහසේ වේගයෙන් පියාසර කරන්නට පටන් ගත්තා. එවිට අර කුරුල්ලා, "අනේ අපේමයි වරද, අපේමයි මේ කාලකන්නිකම. අපට මේ විපද සිදුවන්නේ අපට අයිති නැති තැන්වල හැසිරුණු නිසායි. අපට පිය පරපුරෙන් ලැබුණු ආරක්ෂක ස්ථානයේ අප සිටියා නම් මේ කිජුලිහිණියා මෙලෙස අපහා යුද්ධ කරන්නට එන්නේ නැයි මහත් වූ හඬින් විලාප දුන්නාය." ඒ වචනයෙන් ගිජුලිහිණිය පුදුමයට පත් වුණා. ඈ කැටකුරුල්ලාගෙන් මෙහෙම ඇහුවා. "එම්බල කුරුළු පැටව, හා තොපට තිබුණාද පිය උරුමයෙන් ලැබෙන උරුමයක්? කියව, කොහෙද ඒ තොපගේ පිය උරුමේ තිබෙන්නේ?" ගිජුලිහිණිය, "කුඹුරෙහි නගුලෙන් පෙරලන පස්කට තිබෙන තැන දන්නවාද? අන්න එතන තමයි අපගේ පිය උරුමයෙන් ලද ආරක්ෂා ස්ථානය තිබෙන්නේ." පින්වත් මහණෙනි, එවිට ගිජුලිහිණිය වඩ වඩාත් ආඩම්බර වුණා. තමාගේ බලය ගැන මුසපත් වුණා. සාඩම්බර වචනයෙන් කුරුළු පැටියාට මෙහෙම කිව්වා, "හා එම්බල කුරුළු පැටව, මා තා දැන් නිදහස් කරමි. හා යව, හැකිනම් මගෙන් ගැලවී පලා යව. මගෙන් නම් තට නිදහසක් නැතයි." පින්වත් මහණෙනි, කැටකුරුල්ලාද නගුලෙන් පෙරන ලොකු පස්කැටයක් මතට ගොස් ගිජුලිහිණිය දෙස බලා, "හා ගිජුලිහිණිය, හැකිනම් දැන් වර, හැකිනම් දැන් වරයි" හඬ නැගුවාය. එවිට ගිජුලිහිණිය අහසේ සිට තමන්ගේ බලයෙන් මුසපත්ව පියාපත් දෙක සමබරව තබාගෙන අර කැටකුරුල්ලා වෙත සාහසික ලෙස මහත් වූ වේගයෙන් පහතට ඇදී ආවා. "දැන් මේ ගිජුලිහිණියා මා අල්ලා ගන්නට ආසන්න වුණා නොවේදැයි" කියා කැටකුරුල්ලා සැනින් පස් කැටේ යටට රිංගුවා. වේගයෙන් පැමිණි ගිජුලිහිණිය කුරුළු පැටවා අල්ලා ගනු වෙනුවට අර ලොකු පස් කැටියේ පපුව වැදී විපතට පත් වුණා. ඉතින් පින්වත් මහණෙනි, දුටුවාද තමාට අයත් නැති අනාරක්ෂිත තැන්වලට යන්නට ගොස් සිදු කරගන්නාදේ? එලෙසටම පින්වත් මහණෙනි, සද්ධර්මය අවබෝධ කරගෙන සසරෙන් නිදහස් වනු කැමති තැනැත්තාටද අනාරක්ෂිත වූ, අගෝචර වූ, අනුන්ගේ බලහත්කාරකම් වලට හසුවන්නා වූ තැනක් තිබේ? එනම් මේ පංචකාම ගුණයන්ය. ඒ මේ සිත් අලවන, සිත් ඇදී යන ප්‍රිය ස්වභාවය ඇති, කැමැත්ත ඇතිවන ලෙස කෙලෙස් හටගන්නා වූ ඇසින් දකින රූපයන්ය, කනින් අසන ශබ්දයන්ය, නාසයට දැනෙන ගන්ධයන්ය, දිවට දැනෙන රසයන්ය, කයට දැනෙන පහසය, ඔය තැන් පහම අනාරක්ෂිතය, අගෝචරය, අනුන්ගේ බලහත්කාරකම් වලට හසුවන තැන්ය. එහෙත් පින්වත් මහණෙනි, ඔබට ආරක්ෂා ස්ථානයක් තිබේ, ගෝචර ස්ථානයක් තිබේ. එය තම පියාණන්ගේ පාරම්පරික උරුමයයි. එයයි ඔබට අයිති තැන. එයයි අනුන්ගේ බලහත්කාරකම් වලට හසු නොවන තැන. එයයි ෂේම ස්ථානය. එයයි ආරක්ෂා ස්ථානය. එනම් ඔබ සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් වූ ඔබගේ පියාණන්ගේ පාරම්පරික උරුමය වන සතර සතිපට්ඨානයයි. සකුණග්ගී සුත්ත සංයුක්ත නිකාය. ශ්‍රාවකයන් තුල සතර සතිපට්ඨානය අභාවයට යෑමෙන්, භාවිතා නොකිරීමෙන් සද්ධර්මයේ පරිහානියට පත්වී යන බව බුද්ධ කාලීන භික්ෂූන් වහන්සේලා මනාකොට තේරුම්ගෙන සිටි බව පහත් දැක්වෙන ධර්ම සංවාදයෙන් පෙනේ. ප්‍රිය ආයුෂ්මත් ආනන්දේනි, සද්ධර්මයේ පිරිහෙන්නට මූලික වන කරුණ කුමක්ද? මූලික වන හේතුව කුමක්ද? සද්ධර්මයේ බබලන්නට මූලික වන කාරණය කුමක්ද? හේතුව කුමක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා නොකිරීම නිසාය, බහුල වශයෙන් ප්‍රගුණ නොකිරීම නිසාය මේ සද්ධර්මය අභාවයට යන්නේ, පිරිහී යන්නේ. එහෙත් ප්‍රිය ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨාන ධර්මයන් භාවිතා කිරීම නිසාම, බහුල වශයෙන් ප්‍රගුණ කිරීම නිසාම මේ සද්ධර්මය බැබලී යන්නේ වේ. පරිහානීය සුත්ත සංයුක්ත නිකාය. විශේෂ විස්තරය. කුඹුරක් වැපරීමට පෙර මනාකොට නියර සකස් කරගත යුතුය. කුඹුරෙහි වැට බැඳ යුතුය. කුඹුර කෙටිය යුතුය. මඩ කරගත යුතුය. පෝරු ගෑම කළ යුතුය. ඉන් පසුය බිත්තර වී වැපරීම පිණිස මනාව කුඹුර සකස් වන්නේ. නිවසක් සාදා ගැනීමට පවා පළමුව භූමිය පිරිසිදු කළගත යුතුය. දෙවනුව කානු කපා අත්තිවාරම සකසාගත යුතුය. එසේ මනාව සකස් කරගත් අත්තිවාරම මතය තම නිවස ගොඩනගන්නේ. මේ සතර සතිපට්ඨානයේ නම් වූ කුසල ධර්මයන්ද එසේමය. සතර සතිපට්ඨානය තුළින් මහානීය වූ ලෝකෝත්තර ගුණධර්ම තම සන්තානයේ උපදවා ගැනීමට නම් පළමු කොට තමන්ගේ මුළු ජීවිතයම ඊට ගැලපෙන පරිදි සකස් කරගත යුතුය. එහි මූලික පදනම ශ්‍රද්ධාව හා සීලයයි. පින්වත් මහානාමයෙනි, තෙරුවන් සරණ ගිය සදහවත් ගිහි ශ්‍රාවකයායයි යම් කෙනෙකුට කියන්නේ කවර අර්ථයකින්ද? මහානාමයෙනි, හෙතෙම තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ මුළු හදින්ම පිළිගනි. ඔහු නොඑක් ආයුරින් සම්බුදු ගුණ හඳුනා ගනි. ඒ මෙසේය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මායා මෝහ ජාලය ස්වයම්භූ ඥානයෙන් සිඳ දමා රාග ද්වේෂ මෝහාදී සියලු කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මිදුන සේක. අරහං. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව ස්වකීය අවබෝධඥානයෙන් හා වීර්යෙන් යුතුව සියල්ල ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළසේක. සම්මා සම්බුද්ධ. උන්වහන්සේ ඉතාම පිවිතුරු සීලයකින් යුතුව හා සමාධියකින් යුතුව අඥානකම දුරුකොට විද්‍යාව පහළ කරගත්සේක. විචාචරණ සම්පන්න. උන්වහන්සේ පැහැදිලිවම විමුක්තිය උදෙසා වෙහෙස මහන්සි වී ඒ විමුක්තිය සාක්ෂාත් කළසේක. සුගත. උන්වහන්සේ මෙලොව පමණක් නොව අපායේද දිව්‍ය ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද මුළු මහත් විශ්වයේම සියලු රහත් සොයා ගත්සේක. ලෝකවිදු විමුක්තිය සලසා ගැනීමට පින් තිබෙන ඕනෑම මිනිසෙකුට හෝ දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ඒ මාර්ගය පෙන්වා දී ඔහුට විමුක්තිය සලසා දීමට අතිශයින්ම දක්ෂ වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති. උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේත් එකමහා උත්තම ආදරණීය ගුරුවරණයාණන් වනසේක. සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ මහත් කැපවීමකින් යුතුව අවබෝධ කළ ධර්මය සඟවා නොගෙන සතුටින් බෙදා දුන්සේක. බුද්ධ එකම එක මනුෂ්‍ය රත්නයක් තුළ මේසා ආශ්චර්යවත් ගුණ සමූහයක් ඇතිකර ගැනීමේ භාග්‍යවන්තයා උන්වහන්සේ පමණක් වනසේක. භගවා පින්වත් මහානාමය තෙරුවන් සරණ ගිය යම් කෙනෙක් මෙන්න මේ ආකාරයට සම්බුදු ගුණ හඳුනා ගනිද්ද එය වනාහි ඔහුගේ සැබෑම ශ්‍රද්ධාව වේ. මහානාම සුත්ත සංයුක්ත නිකාය. තථාගත ශ්‍රාවකයා ඇති කරගන්නා සිල්වත් බව හුදෙක් වාද විවාද පිණිස හෝ තමා උසස් කර ගැනීමට හෝ අනුන් පහත් කොට සැලකීම හෝ පිණිස නොවේ. පිනෙහි සැප විපාකයත් පවෙහි දුක සහිත ආදීනවයත් තේරුම්ගෙන ඉතා අවංක ලෙස ජීවිතය සකස් කර ගැනීමකි. බුදුරජාණන් වහන්සේම ඉතා පැහැදිලි ලෙස මෙසේ පෙන්වා දෙන සේක. පින්වන්ත රජතුමනි, මේ සද්ධර්මය අවබෝධ කළ යුතු තැනැත්තා මනාව කරුණු තේරුම්ගෙන සීලවන්තයෙක් වෙන්නේ කෙසේද? පින්වත් මහරජතුමනි, හෙතෙම මනුෂ්‍ය වර්ගය ඇතුළු සියලු සත්වයන්ගේ ජීවිතවලට හානි නොකරයි. මනුෂ්‍ය කලලයේ සිට සියලු සත්වයන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් වෙන් වී සිටින්නෙක් වේ. මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන්ට හිංසා කිරීම පිණිස කිසි දඬු මුගුරක් හෝ අතට නොගනී. මනුෂ්‍යයන් ඇතුළු සියලු සතුන්ට හානි කිරීම පිණිස හෝ කිසිදු ආයුධයක් අතට නොගනී. හෙතෙම මනුෂ්‍ය වර්ගය ඇතුළු සකල සත්වයන් හට හිංසා කිරීමෙන් තමාගේ මනුෂ්‍ය ජීවිතයේ පහත් තත්වයට ඇද දමන්නට ලැජ්ජාවේ. හේ මනුෂ්‍ය වර්ගය ඇතුළු සකල විද ප්‍රාණීන් කෙරෙහි හිතවත්ව අනුකම්පා සහගතව වාසය කරයි. මේ ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම තමන්ට නොදුන් දේ ගැනීමේ සිරිත අතහැර දමයි. තමාට නොදුන් දේ ගැනීමෙන් වැළකී සිටින්නේ වෙයි. තමාට දෙන ලද දේ පමණක් ගනී. තමාට දෙන ලද දේ ගැනීම ගැන සතුටු වෙයි. සොරසිතින් තොරව වාසය කරමින් පිරිසිදු ජීවිතයක් ගෙවයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම අශීලාචාර ජීවිතය අත්හැර දමයි. චරිතය දූෂණය කර නොගනි. පිරිසිදු චරිතයකින් යුතුව වාසය කරයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම බොරුවෙන් අනුන් රැවටීම අත්හැර දමයි. බොරුවෙන් අනුන් රැවටීමෙන් වැළකී සිටින්නෙක් වෙයි. ඔහු සත්‍ය වචන කතා කරන්නකි. නිතරම ඇත්තම ගලපා කතා කරන්නකි. ඇදහිය හැකි වචන, පිළිගත හැකි වචන කතා කරන්නකි. හේ කිසි කරුණකින් ලෝකයා රවටා මුලා නොකරයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම කේලාම් කීමේ පුරුද්ද අතහැර දමයි. කේලාම් කීමෙන් වැළකී සිටින්නෙක් වෙයි. මෙතන කියන දේ අසාගෙන ගොස් වෙන තැනක කියමින් මෙතනින් එතනත් බිඳුවයිද එබඳු කේලම් නොකියයි. එතන කියන දේ අසාගෙන ඇවිදින් මෙතන කියමින් එතනින් මෙතනත් බිඳුවයිද එබඳු කේලම් නොකියයි. අර්බුද කලකෝලාහල ඇතිවන දේ නොකියයි. එහෙයින්ම හෙතෙම බේද බින්න වී ගිය උදවිය සමගි කරයි. සමාදානය ඇති කරවයි. සමගිය සමාදානය ඇතිවන දේම කියයි. සමගිව වාසය කිරීමට ආශා කරයි. සමගිව වාසයෙහිම ඇලී සිටි. සමගියෙන්ම සතුටු වෙයි. සමගිය සාමදානය ඇතිවන හොඳ වචනම කියයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. කෝප වූ විට හේ කෙලි සෙල්ලමට හෝ නපුරු වචන කුණුහරප වශයෙන් හඳුන්වන ගොරෝසු වචන කීම අත්හැර දමයි. සිත් මහත් වේදනාවට පත්වන එබඳු වචන කීමෙන් වැළකී සිටින්නෙක් වෙයි. නුවණැත්තන්ගේ දෝෂයට ලක් නොවන යහපත් වචන කියයි. අසා සිටින විට සිතට සැප ඇතිවන වචන කියයි. අසා සිටින විට සිතේ ශාන්ත භාවයේ උපදින වචන කියයි. සිත ඇදී යන වචන කියයි. ලාමක බොළඳ වචන නොකියයි. බොහෝ දෙනා කැමති වන බොහෝ දෙනාට ප්‍රියමනාප වූ වචන කියයි. එබඳු දේ කීමද ඔහුගේ උතුම් සිල්වත් බවයි. අර්ථයෙන් තොර දේශපාලන කතා, නළු නිලි කතා, ක්‍රිකට් වැනි ක්‍රීඩා ගැන කතා, අනුන්ගේ ඇද පළුදු ගැන කතා, හොල්මන් කතා ආදී දෙතිස් කතාවෙන් වැනි හිස් වූ ලාමක දේ කතා කිරීම අත්හැර දමයි. අර්ථයෙන් තොර හිස් කතාවෙන් වැළකී සිටින්නේ වෙයි. සුදුසු කාලයෙහි සුදුසු දේ කතා කරයි. සත්‍ය දේ අර්ථවත් දේ කතා කරයි. ජීවිතය අවබෝධය කරා ගෙන යන සාරවත් දේ කතා කරයි. ජීවිතය සංවර කර ගැනීමට උපකාරී වන දේ කතා කරයි. හදවත්වල තැන්පත් කරගත යුතු වටිනා උතුම් දේ කතා කරයි. කතාවේ ප්‍රමාණය දැනගෙනම කතා කරයි. මෙලව හා පරලව යන දෙලොව ජීවිතයටම හිතසුව පිණිස පවතින දේ පමණක් කතා කරයි. මෙයද ඔහුගේ උතුම් සිල්වත් බවකි. තමාගේ ජීවිතයට මෙන්ම අනුන්ගේ ජීවිතයටද අහිතකර ලෙස බලපාන, තමාගේ ජීවිතයට හිතකර යැයි සිතා සිටින නමුත් අනුන්ගේ ජීවිතවලට අහිතකර ලෙස බලපාන, විශේෂයෙන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම, මනුෂ්‍ය ඝාතනයට හෝ සත්ව ඝාතනයට හේතුවන භයානක අවි ආයුධ වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම, වස විස වෙළඳාම, මෙහෙකාරකමට මනුෂ්‍යයන්ම වෙළඳාම, තරාදීන් හොරට කිරා වෙළඳාම, හොරට මිනුම් මැන වෙළඳාම, හොරට ගනු දෙනු කිරීම, බොරු ගණන් දමා ලාභ ලැබීම, වටිනාකමින් අඩු බාලබඩු බොරුවෙන් වැඩි මිලට විකිණීම, අල්ලස් ගැනීම, අනුන්ගේ නම් යොදා ලාභය තමන්ට හරවා ගැනීම, අනුන් බියවද්දා කප්පම් ගැනීම ආදී නොයෙක් විද වූ මිත්‍යා ජීවිකාවෙන් වෙන්වී තමාගේ වෙන පිරිසිදු ජීවිතය ගැන සිතන විට තමාටම සතුට උපදවන පිළිවෙලේ ජීවිතයක් ගෙවන්නේ වෙයි. මේද ඔහුගේ උතුම් සිල්වත් බවකි. හෙතෙම මදයට හා ප්‍රමාදයට පත්වන මත්පැන් පානයෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුළුමනින්ම වෙන් වී වාසය කරන්නේ වෙයි. පින්වත් රජතුමනි, මෙසේ සිල්වත්ව කල්ගෙවන තථාගත ශ්‍රාවකයා තමන්ගේ සංවරශීලී ශාන්ත ජීවිතයේ දෙස බලා මෙලව හා පරලොවට අහිතකර ලෙස බලපාන කිසිදු බියට පත්වීමක් නොමැති බව හොඳාකාරවම දකි. පින්වත් රජතුමනි, ඔහු වනාහි සතුරන් පරදවාලු ඔටුනු පලන් රජෙක් වගේ. සතුරන්ගෙන් ඇතිවන කිසිදු භීතියක් ඔටුනු පැළඳීමෙන් සාවර භාවයට පත් රජුට නැත. අන්න ඒ වගේ පින්වත් මහරජතුමනි, සිල්වත් ජීවිතයක් ඇති තථාගත ශ්‍රාවකයා තමාගේ ශාන්ත ජීවිතය දෙස බලා කිසිදු බියට පත්වීමක් නොමැති බව හොඳාකාරවම දකි. තමාගේ වරදින් තමාට දොස් නොනගෙන උත්තම සත්පුරුෂ ජීවිතයක් තමාට හිමිවීම ගැන තමා තුළම මහත් වූ ප්‍රීති සොම්නසක් හටගනි. පින්වත් මහරජතුමනි, ඔය ආකාරයේනි තථාගත ශ්‍රාවකයා සිල්වතෙක් වන්නේ. සාමාන්‍ය ඵලසුත්ත දීඝනිකාය. මේ ආකාරයට කුඩා වරදෙහි පවා බිය දකිමින් සිල්වත්ව වාසය කළ යුතුය. ඉන්පසු ඔහු තව දුරටත් සද්ධර්මය තුල මෙසේ හික්මිය යුතුය. ඒ මෙසේය. පින්වත් බ්‍රාහ්මණය, මෙසේ සිල්වත් වූ තථාගත ශ්‍රාවකයා හට තථාගතයන් වහන්සේ තව දුරටත් හික්මෙන අයුරු මෙසේ කියා දෙති. පින්වත් භික්ෂුව, මෙහි එන්න. දැන් ඉතින් ඔබ ඉතාම සැලකිල්ලෙන් ඇස, කන, නාසය, දිව, කය, සිත යන ඉඳුරන් රැකගත යුතුය. ඇසින් රූපයක් දකින විට ඇස අසංවර වීමෙන් අනවබෝධයෙන් ඇතිවන රාගයක් හෝ දොම්නසක් හෝ හට ගැනීමට ඉඩ දෙන්න එපා. ලාමක අකුසල ධර්මයන් හට ගැනීමට ඉඩ දෙන්න එපා. ඇස සංවර වීම පිණිස පිළිපදින්න. ඇස සංවර කරගන්න. කන, නාසය, දිව, කය සිතින් යමක් සිතා අනවබෝධය නිසාම ඇතිවන රාගයක් හෝ දුම්නසක් හෝ හට ගැනීමට ඉඩ දෙන්න එපා. ලාමක අකුසල ධර්මයන් හට ගැනීමට ඉඩ දෙන්න එපා. සිත හොඳින් රැකගන්න. සිත සංවර කරගන්න. ඉතින් පින්වත් බ්‍රාහ්මණය, මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා ඉන්ද්‍රයන් රැකගන්නේ ඊට පසු තථාගතයන් වහන්සේ ඔහුට තවදුරටත් හික්මෙන්නට මෙසේ උපදෙස් දෙති. පින්වත් භික්ෂුව, මෙහි එන්න. දැන් ඉතින් ඔබ ආර ආහාරයෙහිද මුලා නොවිය යුතුය. ආහාර පවා වැළඳිය යුත්තේ කෙලෙස් හට නොගන්නා පරිදිය. එසේනම් ඔබ මෙසේ නුවණින් සලකාගෙන ආහාර ගන්න. මේ ආහාර වළඳන්නේ ජවය ඇතිකර ගැනීමට නොවේ, නිරෝගී කමින් මත්වීම පිණිස නොවේ, සිරුරෙහි අඩුතැන් පුරවාගෙන පෘෂ්ණිබත් වීම පිණිස නොවේ, සිරුර සරසා ගැනීම පිණිස නොවේ, මේ ශරීරය නිරුපද්‍රිතව පවත්වා ගන්නටය, ශාරීරික වෙහෙස සංසිඳුවාලන්නටය, තමාගත කරන පාරිශුද්ධ ජීවිතයට අනුග්‍රහ කරගන්නටය. ආහාර නොලැබීමෙන් හටගෙන තිබුණ පීඩා දුරු කරගන්නටය. ආහාර නොලැබීමෙන් හටගන්නට ඉඩ තිබූ පීඩා දුරු කරගන්නටය. තමාගේ ජීවිත යාත්‍රාව වරදින් තොරව පහසුවෙන් පවත්වා ගන්නටය. පින්වත් බ්‍රාහ්මණය, මෙලෙසට තථාගත ශ්‍රාවකයා ආහාරයෙන් පවා කෙලෙස් මතුවන්නට ඉඩ නොදී ධර්මයේ හැසිරීමට මහත් වෙහෙසක් ගනී. තථාගතයන් වහන්සේ ඔහුට තවදුරටත් හික්මෙනු පිණිස මෙසේ උපදෙස් දෙති. පින්වත් භික්ෂුව, මෙහි එන්න. දැන් ඉතින් ඔබ නින්ද පවා පාලනය කරගන්නට පුරුදු වෙන්න ඕනේ. අලසව සිටින්නට හොඳ නෑ. වීර පවත්වා ගන්නට ඕනේ. දැන් ඔබ දවල් කාලයේ මුළුල්ලේම හිඳින ඉරියව්වෙන්ද, සක්මන් ඉරියව්වෙන්ද, හිතට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන් ඇතුළු වන්නට නොදී සතර සතිපට්ඨාන හේම සිත පිහිටුවා ගනිමින් වස්ත්‍රයක් සෝදා පිරිසිදු කරන්නාසේ. කෝවෙහි දමා පදම් කරමින් රත්රන් පිරිසිදු කරන්නාසේ. සිත පිරිසිදු කරගන්නට ඕනෑ. ඉතින් රාත්‍රී කාලය පැමිණි විට මැදියම් රෑහිදී පමණක් සිහිනුවණින් යුතුව සැතපෙන්නට ඕනෑ. ඒ මෙසේය. ඔබ මධ්‍යම රාත්‍රියෙහි දකුණු පැත්තට හාන්සි වී දකුණු පාය මත වම් පාය තබා ගනිමින් මනා සිහිනුවණින් යුතුව අසවල් වේලාවට අවදි වෙමි. තරයේ සිතටගෙන සිංහයෙකුගේ ඇලවී සිටීම මෙන් සිංහ සෙයියාවෙන් සතපෙන්න. යලි පාන්දරින් අවදිව දවල් පරිද්දෙන්ම හිඳීමෙන්ද සක්මනෙන්ද සතර සතිපට්ඨාන ධර්මයන් වඩමින් පංච නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගන්න. ගණක මොග්ගල්ලාන සුත්ත මජ්ඣිම නිකාය. පින්වත් මහණෙනි, නිතර කරුණු තුනක් පුරුදු කරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත් වූ සතුටින් සොම්නසකින් වාසය කරයි. කෙලසුන් මුලිනුපුටා දැමීමේ හැකියාව ඔහු තුළ ඇතිවේ. ඒ කරුණු තුන කුමක්ද? 1. ඉන්ද්‍රියන් මනාකොට රැක ගැනීමය. 2. නුවණින් සලකා ආහාර ගැනීමය. 3. නින්දට ඉඩ නොදී වීරයෙන් යුක්තව භාවනා කිරීමය. රතූපම සුත්ත සංයුක්ත නිකාය. මේ ආකාරයෙනි සද්ධර්මය අවබෝධ කරගනු කැමති තථාගත ශ්‍රාවකයා මූලික පදනම සකස් කරගත යුත්තේ. කලින් සඳහන් කළ තත්වයට ජීවිතයේ ගොඩනගා ගැනීම පිණිස මහෝපකාරී වන තවත් කරුණු කිහිපයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළසේක. පින්වත් මහණෙනි, මේ සද්ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීම පිණිස මේ කරුණු සතරද නිරතුරුව සේවනය කළ යුතුය. බහුල වශයෙන් සේවනය කළ යුතුය. 1. සප්පුරිස සංසේවෝ. තම මතය මතුකොට දක්වමින් සද්ධර්මය අවුල් නොකරන, ධර්මයට විනයට අනුව ශ්‍රී සද්ධර්මය පැහැදිලි ලෙස පෙන්වා දෙන තථාගත බුද්ධ වචනය කෙරෙහි මහත් ගෞරව ඇති කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය කළ යුතුය. 2. සද්ධම්ම සවනං. ඒ උතුමන් වෙතින් සද්ධර්මයේ අර්ථාව බෝධ කරගත හැකි මනා විස්තරයකින් යුතුව ශ්‍රීමත් බුද්ධ වචනය අසා දරා ගනි. යෝනිසෝ මනසිකාරෝ. ඒ අසා දැනගත් සද්ධර්මය තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ක්‍රමයට අවබෝධය ඇති කරවන පිළිවෙලින් නුවණින් සිහි කරයි. 4. ධම්මානුධම්ම පටිපදා. උත්සාහයෙන් හා නුවණින් යුතුව සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කර ගනි. ඵලසුත්ත සංයුක්ත නිකාය. මෙසේ ශ්‍රාවකයාට සද්ධර්මය අසන්නට ලැබී එය අවබෝධය ඇතිවන පිළිවෙලට නුවණින් සැලකීම නිසා සම්මා දිට්ඨිය නම් වූ පැහැදිලි ලෙස සද්ධර්මය තේරුම් ගත් බව ඇතිවේ. දැන් ඉතින් මේ සම්මා දිට්ඨියද සතර සතිපට්ඨාන ධර්මයන් වඩා ගනිමින් විමුක්තිය පිණිස සිත සකස් වනතෙක් දියුණු කරගත යුතුය. ඒ පිළිබඳව රමණීය ධර්ම සංවාදයක් රහතන් වහන්සේලා දෙනමක් තුළ මෙසේ ඇතිවිය. ප්‍රිය ආයුෂ්මතුනි, මෙසේ සද්ධර්ම ශ්‍රවණයෙන් හා යෝනිසෝ මනසිකාරයෙන් ඇතිකරගත් සම්මා දිට්ඨියට සිත දියුණු කොට විමුක්තිය ලබා ගන්නාතෙක්, අවබෝධඥානය දියුණු කොට විමුක්තිය ලබා ගන්නාතෙක් කුමන කාරණයෙන් අනුග්‍රහ ලැබිය යුතුද? ප්‍රියායුෂ්මතුනි, එසේ ඇතිකරගත් සම්මා දිට්ඨියට සිත දියුණුකොට විමුක්තිය ලබා ගන්නා තෙක්ම අවබෝධ ඥානයේ දියුණුකොට විමුක්තිය ලබා ගන්නා තෙක්ම කරුණු පහකින් අනුග්‍රහ ලැබිය යුතුය. ඒ මෙසේය. 1. සීලානුග්‍රහිතා. සිල්වත් වීමෙන් අනුග්‍රහ ලැබිය යුතුය. 2. සුතානුග්‍රහිතා. යලිත් සද්ධර්මයට සවන් දෙමින් වර්තමානයේ නම් විශේෂයෙන් සූත්‍ර පිටකයට අයත් සද්ධර්ම දේශනා තමන්ගේ අවබෝධය පිණිස ශ්‍රද්ධාවෙන් යුක්තව හදාරමින් සද්ධර්මය පිළිබඳ දැනුම නිතර ප්‍රබෝධජනක කරගත යුතුය. 3. සාකච්ඡානු ගහිතා. ධර්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් නිවන් අවබෝධය පිණිස පවතින ආකාරයට සද්ධර්මය ජීවිතයට සම්බන්ධ කරගැනීමේදී නොවැටහෙන ධර්ම කරුණු අවබෝධ කරගැනීමෙහිලා ප්‍රමාද වන ධර්ම කරුණු යළි යළිත් සාකච්ඡා කර පැහැදිලි කරගත යුතුය. 4. සමතානුග්‍රහිතා. සිත සංසිඳුවාලමින් සමාධිය දියුණු කරගත යුතුය. 5. විපස්සානුග්‍රහිතා. අවබෝධ ඥානයේ දියුණු වන පරිදි බුද්ධ වචනයෙන් පෙන්වා දෙන ආකාරයට විදර්ශනාව වැඩි යුතුය. මහා වේදල්ල සුත්ත මජ්ක්‍ධිම නිකාය. ඒ අමා නිවන් සුව ඉතා ඉක්මනින් අවබෝධ කරනු කැමති නොවනැති පින්වතුන්ගේ අවබෝධය උදෙසා කරන ලදී. සතිපට්ඨාන සද්ධර්ම දේශනාවේ මාතෘකා විස්තරය මෙතකින් අවසන් වේ.